පෙති මලක් වියනුබ මගේ අත් දෙකට නෙලා නොගත් මගේ බෝසත් කමත හැරදිය විනේනාවත් මා ගම්දොරට ආවේ විරහී සිත අන්දරට විස්මිත ගමට අදහන්නට බෑතවම මාහැර දමා නුඹගිය මඟ ගැන අරුම සතු කරගන්න මුල්පෙම නොපිතු බැවින දුක්බර හිතට කීවෙමි නොහඬන ලෙසින එක් පෙති මලක් වියනුඹ මගේ අත් දෙකට නෙලා නොගත්තේ මගේ බෝසත් කමත හැරගිය දිනේ නාවත් මා ගම්දොරට ආවේ විරහී සිත අන්දරට දෙව්වක නුඹ සැප විඳීනම් මවෙතින් ලැබුම ආදරයක් ලැබේනම් මතකයේ නුඹට හිරිහැරයක් නොවේනම් කුමකටද දුකුගී කල්පනාවන් තව කුමකටද දුකුගී කල්පනාවන් තව කුමකටද දුකුගී කල්පනාවන්